අපි ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා. ගල් වැලි සිමෙන්ති ඔක්කොම දෙනවා. ගේ හදන්න උවමනා කරන ක්‍රමේ කියා දෙනවා. ගේ හදන හැටි. ගඩොල් මෙන්න මේ අතට තියන්නේ. මෙන්න මෙහෙමයි මේක හරිගස්සන්නේ. මෙන්න මේ තැන් වල කණු ගහන්නේ. ඔන්න කියලා දෙනවා. ගෙට ප්ලෑන් එකක් දෙනවා. දැන් ඔන්න එක එක්කිනාට හම්බ වෙනවා ඊට. කෙනෙක් ඒ ප්ලෑන් එක ඉගෙන ගන්නවා. එයාට බඩමුට්ටු ටිකක් ඔක්කොම හම්බ වෙනවා ගඩොල් වල ටික. ඒ ඉඩම තියාගෙන ඉන්නවා ගේ හදන්නේ. ඒතොර එයා ගේ නොහදා ඉන්න නිසා එයාට අර ස්වාභාවික ආපදා වලට එහෙම නැත්නම් හතුරු කරදර වලට මූණ දෙන එකෙන් එයා වැළකීලා දෙන්නේ නැහැ. මන් දන්නවා ගේ හදන ඇටි කියා කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නැහැ. මට ගේයක් හදන්න ඔක්කොම බඩමුට්ට තියෙනවා කිව්වට ගේ හදාගෙන නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒවා ඔක්කොම හම්බ වෙනවා. එයාත් ගේයක් හදාගෙන ඉන්නේ කියලා පෙන්නන්න එයාට ඕන කමක් නැහැ බඩමුට්ටු තිබුණාට. එයා අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි අට්ටාලි හයිය නැහැ. ඕන වෙලාවක ඒ අට්ටාලේ හුළඟට ලොකු කරදරයකට කඩාගෙන වැටෙන්න පුළුවන් එකක්. තව කෙනෙක් ඉන්න උස්සායෙන් වීරියෙන් ගේ හදාගන්නවා. තමන්ගේ ගේ ප්‍රමාණය අඳුනාගෙන ඒකට උවමනා කරන විදිහට අත්විවාරම් කපාගෙන ගේ හදාගන්නවා. තව කෙනෙක් ඉන්නවා ගේ හදාගන්න තියෙන බඩුත් ඔක්කොම දාලා දාලා විශාල අත්විවාරමක් හදාගන්නවා. මේ සම්මජ්ජාති හදන්න බැරි ගියා. අපේ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච ඉඩම් කට්ටිය වගේ ඉඩම් කැබැල්ල වගේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබිච්ච ගේ හදන්න ලැබිච්ච ගඩොල් සිමෙන්ති වැලි ආදියයි ඒ ධර්ම මාර්ගයේ සඳහා යන්න තිබෙන විනය ඒ හදන ක්‍රමේ වගේ ධර්ම විනය දෙක තමයි අත්විවරන් දාලා ගේ හදන වැඩ පිළිවෙලයි ගේ හදන බඩු මුට්ටුයි වගේ. ඉතින් එක්කෙනෙක් දෙන්නේ කොයි ගේ හදා ගන්නවා. අනිත් අය වැලි සැමින්ති ගොඩ ගහගෙන ඔහි ඉන්න හරි ඩං කෑල්ලේ. මෙහෙම තමයි මට පේන මේ බෞද්ධ ලෝකේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඉස්සල්ලාම තමන් විසින් තමන්ව ගොඩනගා ගන්න ඕන. අන්නේ කරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපට ලැබෙන්නේ. මම මේක ඇසුවේ මේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ බුද්ධිමත් කෙනා වෙන්වෙන් වශයෙන් අවබෝධ කරනවා කියලා. වෙන්වෙන් වශයෙන් අවබෝධ කරන එක රංචුවට අවබෝධ කරනව නෙමෙයිල. අපි ගත්තොත් 500ක් ඉඳලා 500 වෙන්වෙන් වශයෙන් 500ම සමාධිය වැඩුව කියමු තේරුම මොකද්ද? වෙන්වෙන් වශයෙන් නෙමෙයි මේක දිනු කරන්නේ. එහෙනම් මේක තම තමන් විසින් තම තමන් ගැන වග බලා ගත යුතු කරුණක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම දේශනා කළා මේ ලෝකේ තිබෙන්නේ මං අර කලින් කිව්වේ අපි දිනුව දිනුව දිනුව කිය අපි අහපු දේවල්. නමුත් මේ දිනුව දිනුව කියලා අපි සාමාන්‍ය ලෝකේ අහන කරුණු සියල්ලම නිට්ටේද අනිත්‍යද? අනිත්‍ය දේවල්. ඒ අනිත්‍ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කොයිතරම් පළල්ද කියලා බලන්න මේ දේශනාවේ නම ඉරවල් හතක් උදා වීම ගැන වදාළ දෙසුම. සත්ත සුරියුග්ගමන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලි වනයේදී. රැස්වන භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. අනිච්චා භික්කවේ සංඛාරා. එතන සංස්කාර කියලා කිව්වේ

අවබෝධ කොට වදාළ උතුම් ධර්මය අන්නයට අවබෝධ කරවීම පිණිස මහා කරුණාවෙන් දේශනා කරපු කෙනෙක් භගවා මේ සියලු ගුණ දැරීමට භාග්‍යවන්ත කෙනෙක්. ආනේ මතේ ඒ පැහැදීම තමයි මේ ධර්ම ගවේෂණේ අපේ මේ ධර්ම හැසිරීමේ ආරම්භය. ඒ පැහැදීමට ආපු නැති එක්කෙනා කැරකි කැරකි තමන්ගේ මතයටමයි එන්නේ. කැරකි කැරකි තමන්ගේ දේම හුවා දක්වන්න පුළුවන්. තමන්ගේ දේම හුවා දක්වන්න පුළුවන්. නමුත් මේ ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා එහෙම නැහැ. ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා තමන්ගේ දේ නෙමෙයි බලන්නේ. තමන්ගේ දේ ඕනෑම වෙලාවක අතහැරලා ධර්මයේ පිළිගන්නවා. අන්න ඒක තමයි අවබෝධයෙන්ම ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනාව තේරුම් ගන්න තිබෙන ක්‍රමය. මොකද බුදුරජාණන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව දේශනා කළා. අපට දේශනා කළා තියෙනවා සප්ත අපරිහානීය ධර්ම දේශනා කළා තියෙනවා. අපට දේශනා කළා තියෙනවා ඒ වගේම කරුණු හතරක් ගැන අපිට ඊමසිමස බලන්න කියලා. කොහොමද ඒ? සමහර විට ලෝකේ ප්‍රසිද්ධ කෙනෙක් කියන්න පුළුවන් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රු ශාසනය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියන්නේ සතර මහා ප්‍රදේශ. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා, ධර්මයට විනයට දාලා බලන්න. ධර්මයට විනයට දාලා බලනකොට ධර්මයේ විනයලා ගැලපෙන්නේ නැත්තම්, ධර්මයේ විනයලා ඒ බසින්නේ නැත්තම් ඒ බැහැර කරන්න කියනවා. මේ ධර්මය නෙවෙයි, මේ විනය නෙවෙයි, මේ ශාස්ත්‍රු ශාසනය නෙවෙයි. ඊළඟට සංඝ පිරිසක් සම්මත කරනවා මේයි ධර්මයේ, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රු ශාසනය කියලා. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයට විනයට ගලපා බලන්න. ධර්මයේහිලා සසඳන්න, විනයහිලා බහා බලන්න. ධර්මයේහිලා සසඳනකට සසඳින් නැත්තම්, විනයලා බලනකට බැහැන්නේ නැත්තම් ඒක ආසාරින්න කියනවා. මේ ස්වාමීන් වහන්සේලාට මේ වැරදිලා, වැරදිලි සල්ලගත්තු එකක්. ඊළඟ සංඝයා විසින් සම්මත කරනවා අසවල් භික්ෂුන් වහන්සේ නිවැරදි දෙයක් ධර්මයේ විනය කියා දෙනවා කියලා. ඒකත් ධර්මයට විනය බහා බලන්න කියනවා. එහෙම නැත්නම් භික්ෂුන් කීප දෙනෙක් එකතු වෙලා කියනවා මේකයි ධර්මයේ, මේකයි විනය, මේකයි ශාස්ත්‍රීය ශාසනය. ධර්මයේ විනයලා බහා බලන්න කියනවා. සතර මහා ප්‍රදේශ ආනන්ද චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අපට දේශනා කළේ අනාගතයේදී යම් යම් ආරවුල් ඇති වුණොත්, ප්‍රශ්න ඇති වුණොත් මිග්ග බහා බලන්න කියලා. මේ කරුණු ඉගෙන ගත්තට පස්සේ ධර්මයේ විනය තුල බහා බලන්න පුරුදු වෙන්න කෙනා කිසිම ගැටලුවක් නැතුව ධර්ම විනයේ ඉදිරියට යනවා. මොකද අපි එහෙම කියුවේ ධර්මයේ විනයෙහි බහා බලන්න බැරි අය තමයි හරියට මේ ලෝකේ ඉන්නේ. ධර්මයේ විනයයි නොහදාල කෙනෙක් ධර්ම විනයෙහි බහා බලන්න දන්නේ නැහැ. එතකොට ධර්මයේ විනයයි කියලා හිතාගෙන ධර්මයේ විනයෙහි ස්වરૂපයගත් වෙනත් දෙයක් උනත් පුරුදු කරන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහර මව්වරු ඉන්නවා සංසාරයේ බිය දැකලා මාර්ගඵල ලබන්න උවමනාව තියෙනවා. ඉතින් මේ මහවරු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනකට සමහරට මෙහෙටත් එනවා. ඇවිල්ලා කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්නේ නැහැ, මගපල දෙන්නේ නැහැ, ධර්මයේ උගන්වනවා විතරයි කියලා. නමුත් මේක තමයි ක්‍රමය. කමටහන් කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ කාටවත් දීලා නැහැ. පෞද්ගලිකව කතා කරලා උපදෙස් දීලත් නැහැ. එහෙම පොදු වශයෙන් කතා කිරීමක් කරලා තියෙනවා. එතකොට මේක තමයි ක්‍රමය. තව කෙනෙක් කියනවා නෑ නෑ, ඔය කිව්වට ඔක හරි දිග, ඔක කල්යන ක්‍රමයක් ඔය. ඒ නිසා අපි ළඟට එන්න අපි ඉක්මනින් මඟපල දෙනවා. ඉතින් දන්නේ නෑ. අනේ එතෙන්ට යනවා. ගියට පස්සේ ඉතින් කියනවා ආ දැන් විනාඩි 10 සමාධිය වඩන්න මං 4 වෙනි ධ්‍යානෙට දාලා දෙන්න. ආ දැන් මෙහෙම මෙහෙම කරන්න. ඊට පස්සේ කියනවා අයියෝ අපි කොච්චර කාලයක් ගියාද මේ පොල් ගහවල කිසි වැඩක් උනේ නෑ නේ. ධර්මයේ අල්ලලද නැද්ද? නෑ. ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ධර්මයේ ඉක්මෙන්නා වූ විනය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ධර්මයේ කියලා පෙන්වා දෙනවා ඒක. සමහරු කියා දෙනවා නෑ නෑ භාවනා කිරීම ඕනම නෑ කියනවා.